විරෝතා ව්‍යාපාරය අප රට පාර්ලිමෙන්ට් ඉතිහාසයේ ඔබට මීට පෙර දැකපු විරෝතා ව්‍යාපාර වලින් වෙනස් වෙන දෙයක්. මේ විරෝතාවය පුද්ගලිකව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් වූ විරෝතා ව්‍යාපාරයකට වඩා එහාට යන මේ රටේ ශීලාචාරකම නීතිය යුක්තිය වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච ව්‍යාපාරයක්. මෙන්න මේ පිළිබඳව මේ රටේ ජනතාවගේ අවධානය කැඳවන්නට ඕන.